දැක ඉන්න බෑ මට නම් මගේ ආදරී නොලැබ ඉන්න බෑ තාවනම් ඔබේ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලඳේ නොවිඳ ඉන්න බෑ ඔබේ ආදරේ නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ ඉන්න බෑ